මට දැන් විසබීජවල ප්‍රශ්නයක් ඇතිවීම නිසා සල්ලාගාරයේ වැඩ කරන්නට බැහැ කියන්නේ. නැතුව පහසුකම් අඩු කරමක් තුන්දෙනෙක්පත් කිරීමක් ගැන මට කිව්වේ නැහැ. එතුමා මට හරි කතා කරලා කිව්වා නම් මේක නෙවෙයි ප්‍රශ්නේ, මෙන්න මේ තුන්දෙනෙක් ආව, තුන්දෙනෙක් අවශ්‍ය නැහැ. මම මේක බලා ගන්න. හැබැයි තුන්වෙනි සර්ජනුත් එයාට තියෙන්නේ පෙනහැල්ල. එතකොට ඒකේ ආසාදානේ හුඟක් කට්ටි ඉන්නවා. නැල්ල අමාරුනම ඊට පස්සේ ආපහු වෙන්නේ හෘද වස්තුවට. ඉතින් එතකොට ඒකින්ද තමයි තොරසික් සර්ජන් කෙනෙක්ව දාලා තියෙන්නේ. නැතුව මේ සාමාන්‍ය ජෙනරල් සර්ජන් කෙනෙක්ව නෙවෙයි. නමුත් මම අධ්‍යක්ෂකවරයාට කිව්වා වහාම තුන්වෙනි එක්කෙනා වයින් කළා, පුළුවන් නම් දෙවෙනි එක්කෙනාවත් අයින් කළා, තව රෝහල් තියෙනවා නම් ඒවට ඒගොල්ලන්ට යන්න කියලා තනිකරම ඩොක්ටර් නාමල් ගමගේට බාර දෙන්න, එයාට වගකීම් බාර දෙන්න, එයාට පාස්කම් සරසන්න. ඒක තමයි මගේ නියෝගය.